بسم الله الرحمن الرحيم أبرميت ديانويت أسم سمك كرنانويت الله نامين اقرأ باسم ربك الذي خلق خلق الإنسان من علق اقرأ وربك الأكرم الذي علم بالقلم علم الإنسان ما لم يعلم كلا إن الإنسان ليطغى أن رآه استغنى إن إلى ربك الرجعى සියලු දෑ මැව් නුඹේ පරමාධිපති ආනන්ගේ නාමයෙන් කියවව්. ඇලි ඇති දෑකින් මිනිසා මැව්වේය. කියවව්. පෑනමගින් ඉගෙන් වූ නුඹේ පරමාධිපතියා මහත් පරිත්‍යාගශීලීය. මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගෙන් වූයේය. එසේ නොව. තමා අනුන්ගේ අවශ්‍යතාවලින් තොර වූ කෙනෙකුයයි සිතන හේන් මිනිසා සීමාවන් ඉක්මවා යන්නේය. සැබවින්ම නුඹ සියල්ලගේ නැවත හැරීම පවතින්නේ නුඹේ පරමාධිපති ආනන් වෙතමය. අරයිතල් ලදී යන්හා අබ්දන් ඉසා සල්ලා අරයිත ඉන් කාන අලල් හුදා අව් අමර බිත්තක්වා අරයිත ඉන් කද්දබ වතවල්ලා ألم يعلم بأن الله يرى كلا لئن لم ينته لنسفعا بالناصية ناصية كاذبة خاطئة فليدع ناديه سندع الزبانية අල්ලාහ්ගේ වහලෙකු වන මුහම්මද්තුමා සලාතේ යෙදී සිටින විට වලක් මන්නා නුඹ නොදැක්කෙහිද? ඔහු යහමගෙහි සිටින්නේ නම් හෝ අනුන් හට බියබැතිමත්ව ක්‍රියා කරන ලෙස අනකරන්නේ නම් හෝ ඔහු කෙරෙහි නුඹ කුමක් සිතන්නේද? යම් කිසි පුද්ගලයෙක් අසත්‍යයයි තර්ක කර තවද පිටුපාන්නේ නම් ඔහු පිළිබඳව නුඹ කුමක් සිතන්නේද? සැබවින්ම අල්ලාහ් සියල්ල බලා සිටින බව ඔහු නොදන්නේද? එසේ නොව ඔහු එයින් වැළකී නොසිටින්නේ නම් සැබවින්ම ඉදිරිපස නදලේ රෝම මගින් තදින් අල්ලා අදින්නෙමු. බොරු කරමින්ද වැරදි කරමින්ද තිබූ ඔහුගේ ඉදිරි නදලේ රෝමය ඔහු තමාගේ සබයට සබිකයන් කැඳවත්වා අපි නිරේ බාරකරුවන් වන මලක්වරුන් කැඳවන්නෙමු. එසේ නොව ඔහුට එනම් එම අපරාධකාරයාට අවනත නොවව්. තවද අල්ලාහ්ට සජදා කර සමීපවව්.